Are you ready for the word? Vachane asannata soodanam. Hallelujah. Hallelujah. You know, the word of God is the one that changes our life. Apage jeevithaye wenas karannata puluwan deva vachaneeta pamanaayi. The word of God, you know, it is eternally settled in heaven. Sadakalikava swargaye issira vela thibenawa deva vachane. And it has the power and the ability to do what it says. Balaya saha hakiyawa thibenawa vachaneeta vachane kiya athi de karannata. Because the word of God and God are the same. Manda deva vachaneya deviyan wahanseth ekama ekkenek nisa. Just as God is faithful, deviyan wahanse vishwasavanta wageema the word of God is faithful. Deva vachaneyat vishwasavantai. We can put our trust in God. Deviyan wahanse kerehi apita ape vishwasaya damannata puluwan. Now how do we put our trust in God? Kohomada api deviyan wahanse kerehi ape vishwasaya thabanni? By putting our trust in what he has said. Unwahanse vachane kiya athi de kerehi vishwasa kirimen apita me de karannata puluwan. This morning the word that is coming to you is able to do what it says. Me udesana oba wetata ena de vachaneta puluwan ehi kiya athi de karannata. It is able to affect changes in your life. Balapam athi karanna puluwan wenas wim athi karanna puluwan obage jeevithaye. Many of you come because you want some changes to happen in your life, in your family, in your finances, in your circumstances. Boho aya me udesana paminla thibena oba balaporottu wenawa obage paule obage aarthike obage tattwayan wala vatavaranayan wala wenas wim balaporottu wen. So pay very good attention, just focus on the word of God that is coming to you today. Oda oba hondin avadanaya yomu karanna oba wetata paminina deva wachanaya udesa. You know, last week Pastor Liz preached a wonderful message. Ge satye pasali sitamatma anangraga vachanayak genawa obata. And she mentioned one scripture which I want to start off today. Ek Bible padayak aya sandahan kara mama eken patan ganna yanawa ada dawase. Our theme till Pastor Karen comes is growing into maturity. Apage tema wanne parinata bhavaya kara vardhaneya vimai. Growing into maturity. Parinata bhavaya kara vardhaneya vimai. And these four teachings, these four lessons that are coming, you know, at the end of the fourth lesson you would grow into maturity. Amen. Into some level. Me igen vim hatara karana kota gena yam mattamakata api sielu dena parinata bhavaya kara athul wenawa. So Colossians chapter 4 verse 12. Kolosi pote 4 vena parichedaye 12 veni pade. Hallelujah. Epaphras, who is one of you, a servant of Christ, saluteth you, always laboring fervently for you in prayers, that ye may stand perfect and complete in all the will of God. Hallelujah. Christus Jesus wahansege daaseku Epaphras nubalata aachara karanneya nubala deviyan wahansege mulu kamatthehi sampurnawa nisakawa sitina pinisa ohu yaagnyawalin nubala gana nitharama veerya karanneya. Hallelujah. I want to thank all those who came for the half night of prayer. ඒ මැදම රාත්‍රිය අපි කරපු අර්ධ රාත්‍රී යාඥාවට පැමිණි සියලු දෙනාටම ස්තුති කරන්න කැමතියි. It was a powerful time. Many things shifted in the realms of the of the spirit. බලවත් යාඥා කාලයක් අපි ගත කරා. ඒ ස්වර්ගික තලයේ ආත්මික තලයේ බොහෝ කාරණා වෙනස් වුණා. Now look here, Epaphras was one of the prayer partners of the ministry of Paul. පෞල්ගේ දේව සේවය තුල යාඥාවේ සහභාගීත්වයේ දරපු පංගුකාරීත්වයේ දරපු කෙනෙක් තමයි එපාප්‍රස්. He's mentioned as someone who always labored fervently for the people in the church. නිරන්තරයෙන්ම සභාවේ සෙනග උදෙසා යාඥාවෙන් වීරිය දරපු කෙනෙක් හැටියට ඇයව සඳහන් ඔහු අසඳහන් වෙලා තිබෙනවා. It's wonderful that the Holy Spirit has highlighted him and you know mentioned him by name. සුදාත්මයන්න් වහන්සේ ඔහුව ඉස්මතු කළා ඔහුගේ නම සඳහන් කළා පෙන්눔 කළා තිබෙනවා. You know, sometimes those who are praying for the church, for the leaders, for the members, they don't seem to be highlighted. They are not on the platform. සමහර වෙලාවට සභා පාලකවරුන් නායකයන් උදෙසා යාඥා කරන අය ඔවුන් ඉදිරි පෙළ නැහැ. But the Holy Spirit makes note of them. Hallelujah. නමුත් සුදාත්මයන්න් වහන්සේ ඔවුන්ව දකිනවා. But look at the way this man prayed. මේ මිනිසා යාඥා කරපු ආකාරය බලන්න. He prayed that the church will stand perfect and complete in all the will of God. දෙවියන් වහන්සේගේ මුළු කැමැත්තෙහි සම්පූර්ණව නිසකව සිටින පිණිස ඔහු යාඥා කරා. They notice there are two words used there, perfect and complete. එතන පාවිච්චි කරන වචන දෙකක් සම්පූර්ණයි, ඒ වගේම උන්වහන්සේගේ කැමැත්ත. The word perfect is the word telios, which Pastor Liz mentioned last Sunday. සම්පූර්ණයි කියලා කියන්නේ telios, Pastor Liz ඒ ගැන අපට ඉගැන්නුවා ගිය සතියේ. Which means mature and people who have come of age. පරිණත භාවයට පැමිණි සෙනග. Hallelujah. Hallelujah. And the next word used there, complete, which means the Greek word pleroo, the word pleroma comes from that pleroo. Plero e sarva sampurna bhavaya plero kiyana vachanaya. The meaning of pleroo is full, abounding, needing nothing. එහි අර්ථය තමයි කිසිම අවශ්‍යතාවයකින් තොරව බහුලත්වයෙන් සිටීම. Hallelujah. Hallelujah. You know, someone who's full and doesn't need anything. කිසිම අවශ්‍යතාවයකින් තොරව සිටින කෙනෙක්. Hallelujah. Hallelujah. You know, you can come for a church meeting like this and when you go back you're full. You know, your spirit, something has happened. Your spirit is full. මෙවැනි රැස්වීමකට ඇවිල්ලා ඔබ මේ ස්ථානයෙන් පිට වෙලා යනකොට ඔබට පූර්ණ වෙලා යන්න පුළුවන්. Hallelujah. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා. So when you see that scripture, we see this is the will of God that we be perfect and complete. මේ දෙවියන් වහන්සේගේ සම්පූර්ණ කැමැත්තයි අපි සර්ව සම්පූර්ණෙන් බහුලත්වයෙන් සිටීම. Hallelujah. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා. Are you with me? ඔබ මා සමගද? Trying to get my notes. Okay. Now if you are not perfect and complete, ඔබ සර්ව සම්පූර්ණව බහුලත්වයෙන් නැත්නම් you will be struggling in your Christian life. ඔබගේ කිතුනු ගමන තුල ඔබ පොරබැදීමෙන් සිටීවි. And there are many Christians who go to church, they're very good Christians. බොහෝ කිතුනුවන් ඉන්නව උන් සභාවට යනවා. But in their personal life they have many struggles. නමුත් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතේ බොහෝ අභියෝග තුලින් යනවා. And we read that scripture last week again, Galatians chapter 4 verses 1 to 3. ගලාති පොතේ 4 වන පරිච්ඡේදයේ 1 සිට 3 දක්වා ඒ බයිබල් පදත් අපි ගිය සතියේ බැලුවා. The apostle Paul speaking to the church in Galatians. He says, "Now I say that the heir, as long as he's a child," the word child there is nepios. Everybody say nepios. උරුමකාරයා සියල්ලට වඩා ස්වාමියා නමුත් ඔහු බාලයෙක්ව සිටින තුරු එතන බාලයෙක් කියලා කියන්නේ nepios. is different nothing from a servant though he be the lord of all. බාලයෙක්ව සිටින තුරු දාසයෙකුට වඩා වෙනසක් නැතිව සිටි. Next verse. But is under tutors and governors until the time appointed of the father. පියා විසින් නියම කළ කාලය දක්වා ප්‍රවේසම් කරන්නන් හා ගබඩාකාරයන් යටතේ සිටින්නේයි කියමි. So it's speaking of a child of God, he's born again. නැවත උත්පාදනය වෙච්ච දෙවියන් වහන්සේගේ දරුවෙක් ගැන මෙතන කතා කරන්නේ. He's born of God. දෙවියන් වහන්සේගෙන් උපත ලත් කෙනෙක්. Hallelujah. He's God's offspring. දෙවියන් වහන්සේ ජාතකයයි. I explain to you how powerful that is. මම එහි කොච්චර බලවත්ද කියලා ඔබට විග්‍රහ කරා. When you are born again, you are born of God. You have the same kind of God. ඔබ නැවත උත්පාදනය වුණහම දෙවියන් වහන්සේගේම ස්වභාවය උන්වහන්සේගේම ගණයට ඔබ අයිති. Hallelujah. Hallelujah. But then you have to grow up. ඔබ වර්ධනය විය යුතුයි. And if you when you grow up, ඔබ වර්ධනය වෙනකොට you come to a stage which is called nepios. ඔබ nepios කියලා ඒ මට්ටමට පැමිණෙනවා. Which is you are learning to grow. ඔබ වර්ධනය වෙන්න ඉගෙන ගන්නවා. But when you are a nepios, ඔබ nepios මට්ටමේ සිටිනකොට although you are a son, ඔබ පුත්‍රයෙක් වුණත් you cannot get hold of the inheritance that God has for you. දෙවියන් වහන්සේගේ උරුමය ඔබට අත්පත් කරගන්නට බෑ. There's a training that you have to go through, tutors and governors. පුහුණු කරන්නන් යටතේ ඔබ ඉගෙන ගන්නට අවශ්‍යයි. You know, I heard in the royal family in England, ඒ රාජකීය පවුලේ එංගලන්තේ every child is trained and placed in a very special school. හැම දරුවෙක්ම ඒ රාජකීය පවුලට අයිති. ඔවුන් පුහුණුව ලබනවා විශේෂ පාසල්වල. No, they are taught everything, even to wave. There's a special wave. Way that people wave in the royal family. ඔවුන්ට අතවනන හැටි පවා විශේෂයෙන් ඉගෙන උන්ට උගන්වනවා. In the same way, when we were born again, we were born as babes, and now we are being trained by tutors, by pastors and leaders. අපි ඒ බිලින්දන් හැටියට අපි නැවත උපාදනය ලබනවා. ඉන් අනතුරුව සභා පාලකවරුන්, නායකවරුන්, අපනායකයන් අපිට පුහුණුව දෙනවා. Until the appointed time of the father. පියාණන් වහන්සේගේ නියම කාලය දක්වා. ඊළඟ පදය, even so when we were children, when we were nephews, were in bondage under the elements of this world. එසේම අපිත් බාලයන්ව සිටියදී, ඒ කියන්නේ nephews ව සිටියදී, ලෝකයේ ගුරුකම් යටතේ දාසව සිටියෙමු. Did you notice that? ඔබ දැක්කද ඒක? As long as you are nephews, you'll be under the elements of this world, the struggles that the people of this world go through. අපි බාලයන්ව නැතන් nephews මට්ටමේ සිටින තාක්කල් අපි ලෝකයේ ඒ ගුරුකම් වලට යටත්ව සිටින්න යනවා. If you look at the people in the world, ලෝකයේ සෙනග දෙස බලු, they struggle with many things. බොහෝ කාරණාවල පොරබදිනවා. With pain, with sin, with sickness. වේදනාව, පාපය, රෝගය වෙන්න පුළුවන්. With failure, පරාජය. And some of them with unanswered prayers. ඒ වගේම ඔවුන්ගේ ආඥාවන් වලට පිළිතුරු ඔවුන් දැකලා නැහැ. With their relationships, with their finances. ඔවුන්ගේ ආර්ථිකය වගේම සම්බන්ධතාවයන් තුළ. So these are people, they are born again, but they have not grown into maturity. ඔවුන් නැවත උපාදිනේ වී ඇති, නමුත් ඔවුන් පරිණත භාවය කරා පැමිණලා නැහැ. But you have to understand one thing. යම් එක දෙයක් ඔබ තේරුම් ගත යුතුයි. One of the key things for your maturity is the word of God. ඔබගේ පරිණතභාවයට ඉතා වැදගත් යතුරක් වන්නේ දේව වචනයයි. You cannot come to maturity unless you learn and study the word of God. පරිණතභාවය කරා ඔබට පැමිණෙන්න බැහැ දේව වචනය ඔබ අධ්‍යයනය කරන තාක්කල්. In 2 Peter chapter 3 verse 18 2 Peter 3:18 It says, but grow in grace and in the knowledge of our Lord and Savior Jesus Christ. අපගේ ස්වාමී වූ ගැලුම් කරු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවෙහිද උන්වහන්සේ දැන ගැනීමෙන්ද වර්ධනය වෙයල්ලා. It says growing grace and the knowledge of our Lord Jesus Christ. උන්වහන්සේගේ අනුග්‍රහයෙන්ද දැන ගැනීමෙන්ද වර්ධනය වෙන්න කියලා අපට කියනවා. You know, you need the word of God so that you can grow in grace, you can grow in your spiritual life. අපට දේව වචනය අවශ්‍යයි වර්ධනය වීම සඳහා. You know, again and again what we have taught in our church is that man is a spirit. නිරන්තරයෙන්ම අපේ සභාවේ උගන්වන දෙයක් තමයි මානුෂ්‍ය ආත්මයක්. Man is a spirit. He lives in a body and he has a soul. මානුෂ්‍ය ආත්මයක් ජීවත් වෙනවා. ශරීරය තුල ඔහුට ප්‍රාණයක් තිබෙනවා. Your success, your advancement in life will depend on the condition of your spirit. ඔබගේ සාර්ථකත්වය ජීවිතයේ ඉදිරියට යෑම, දියුණු වීම තීරණය වන්නේ ඔබගේ ආත්මයේ ගුණාත්මකභාවය අනුවයි. It doesn't depend on where you live and what kind of job or business you have. ඔබ ජීවත් වෙන්නේ කොහෙද, මොන වගේ ව්‍යාපාරයක්ද ඔබ කරන්නේ, ඒ අනුව නෙවෙයි තීරණය වන්නේ. Your success, your continuing success depends on the condition of your spirit. ඔබේ දිගින් දිගටම පවතින සාර්ථකත්වයේ තීරණය වන්නේ ඔබේ ආත්මයේ ගුණාත්මකභාවය අනුවයි. So the condition of your spirit should always grow so that you mature and come to completeness. නිරන්තරයෙන්ම ඔබේ ආත්මයේ ගුණාත්මකභාවය වර්ධනය විය යුතුමයි ඔබ පරිණතභාවයට පැමිණෙන්න නම්. Let's look at another scripture, James chapter 1 verse 4. අපි තවත් බයිබල් පදයක් දෙස බලමු. යාකොබ් පොතේ පළවෙන පරිච්ඡේදයේ 4 වෙනි පදය. Yes, James saying, but let patience have her perfect work that ye may be perfect and entire. Notice the two words there. Perfect and entire, wanting nothing. නමුත් නොබලා කිසිවකින් අඩුව නොසිට සියලු ආකාරයෙන්ම සම්පූර්ණව සිටින පිණිස ශාන්ති ගුණය සම්පූර්ණ ලෙස ක්‍රියා කෙරේවා. Hallelujah. Is that word perfect and entire? Yes. කිසිම අඩුවකින් නැතුව සම්පූර්ණව සිටින ලෙස. Now the word perfect is telios. සම්පූර්ණ කියලා කියන්නේ telios. But the other word entire means a Greek word. කිසිම අඩුවකින් තොරව කියන එකේ ග්‍රීක වචනේ. Can you put that in the Greek? Which means holokleros. Holokleros. Right. Which means your physical body without defect, with nothing broken. ඔබේ ශරීරයේ කිසිම කැළලක් නැතිව කිසිම බිඳීමකින් තොරව. Now you may wonder why is pastor trying to teach us Greek words. ඔබ බලයි ඇයි මේ පාස්ටර් ග්‍රීක වචන අපට උගන්වන්න හදන්නේ. See, when you go to the Greek, which was the original language that the Bible was written, the New Testament. බයිබලයේ ලියපු ඒ ආරම්භක භාෂාව තමයි ග්‍රීක භාෂාව. You will see more accurate understanding of the scriptures. Wada nivaradiwa deva wacane apata therum gannata puluwan. The word entire there, the Greek word, is referring to your physical body. Etana e sampurnatwayata Greek wacane tamai obage shaririya gana etana katha karanne. It says your physical body without defect, without damage, without any brokenness. Kisima kalalakin bindimakin torawa. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Did you see the advantage of maturing? ඔබ දැක්කද ඒ වාසිය ප්‍රයෝජනය අපේ පරිණතභාවය තුලින්? The more you grow in the word of God, in the knowledge of God, you find your physical body also strong and healthy and living a long life. Hallelujah. මේ වචනේ තුල අපි වර්ධනය වෙන්න වෙන්න පරිණතභාවයට පැමිණෙන්න පැමිණෙන්න අපට දීර්ඝායුෂ වගේම නිරෝගී ජීවිතයක් ගත කරන්නට පුළුවන්. Now when you look at these two scriptures, Colossians 4:12 and James 1:4. Yaakob 1:4. Could this be the dream, the desire of the Father? යාකොබ 1:4 කොලොසි 4:12 මේ බයිබල් පද අපි බලනකොට පියාණන් වහන්සේගේ ආශාව මෙය විය හැකිද? We see our Father in heaven desires that we mature and that we live a wholesome life, that we live a good life on this earth. අපගේ ස්වර්ගික පියාණන් වහන්සේගේ කැමැත්ත අපි මේ ලෝකේ යහපත් ජීවිතයක් ගත කිරීමයි. This is our Father's dream. මේක තමයි අපගේ පියාණන් වහන්සේගේ සිහිනය. You know, those of us who have physical we have children of our own. අපිට ඉන්න අපගේම දරුවන්. You know, is that not our desire? ඒක අපේ ආශාව නෙවෙයිද? Our children to be healthy and strong, prospering and doing well. අපගේ දරුවන් සඵලත්වෙන් සාර්ථකව නිරෝගී ජීවිතයක් ගත කිරීම අපගේ ආශාව නොවේද? How much more the our heavenly Father? ඊට වඩා කොච්චරක් අපගේ ස්වර්ගික පියාණන් ආශා කරයිද? He does not desire that we be sickly. He does not desire that we be lacking and be failures. උන්වහන්සේගේ කැමැත්ත නෙවෙයි අපි හිඟව සිටීම, රෝගීව සිටීම නැත්නම් පරාජිතව සිටීම. But many Christians look at these scriptures when they hear this kind of saying, they say, you know, how can this be? I don't see that happening in my life. බොහෝ කිතුනුවන් කියන දෙයක් තමයි මේක කොහමද වෙන්නේ මගේ ජීවිතේ මේක වෙන්නේ නැහැ කියලා. How does it work really? You know, I can see so and so, you know, being blessed. You know, why am I not blessed? කොහොමද මේක සිද්ධ වෙන්නේ? අනේ අරයන්න් ආශිර්වාද ලැබලා මම ආශිර්වාද ලැබලා නැහැ කියලා උන් කියනවා. You know, this morning as I listen to the word, I pray that God will deposit into your spirit the knowledge, you know, something that would catapult your life to a higher level. Me udayasin oba dev wachaneta savan dena athara mama vishwas karanawa deviyan wahanse deva wachane obage aathmeye aayojanayak lesa stampat karanawa ema wachane karana kotagena unwahanse obawa ihala mattamakata osawanu labanawa. The first thing you must do is to accept what God says. Prathamenma oba kalayutu de tamai deviyan wahanse kiyana de piliganima. Accept what God says in his word. Unwahansege wachane kiya athi de oba piliganna. Agree to what God says about your condition. Deviyan wahanse obage tattwaya gana kiyana de gana oba ekaga wenna. Do not argue with what God is saying. Tarka karanne yanne nepa deviyan wahanse kiyana de samaga. Instead of agreeing and accepting what God says, they argue and they argue. They say, how can this happen? බොහෝ සෙනඟ කරන දෙයක් තමයි දෙවියන් වහන්සේගේ වචනේ කියා ඇති දේ ඔවුන් පිළිගන්නේ නැහැ, එකඟ වෙන්නේ නැහැ. නමුත් ඒක තර්ක කරනවා. You know, faith is very simple. අදහිල්ල ඉතා සරලයි. You know, from my early days of Christian life, one thing that I got hold of was the life of faith. මගේ කිතුණු ජීවිතයේ ආරම්භක කාලේ ඉඳලා මම අල්ලගත්ත එක දෙයක් තමයි ඒ අදහිල්ලේ ජීවිතය. You know, faith is accepting what God says. අදහිල්ල කියලා කියන්නේ දෙවියන් වහන්සේ කියා ඇති දේ පිළිගැනීමයි. You know, what he says you have to accept it. Unwahanse kiyana de api piligannata awashyai. What he has said, we have to believe. Hallelujah. Unwahanse kiya athi de api vishwas kala yutui. What he is saying, we believe it as it's right now. Unwahanse de wachane kiya athi de then siduvena aakarayata api vishwas kala yutui. What he said, we believe as what he has said. Unwahanse kiya athi de unwahansema kiyapu de hatiyata api vishwas karana awashyai. What he says will be, we have to believe as it will be. Hallelujah. Unwahanse idiriyen tibe sidu wenawa kiyala kiya athi de api idiriyen sidu wena bawata vishwas kaliyutui. For example, in 2 Corinthians 5:17 2 Korinthi 5:17 kiyenawa, you should be memorizing this scripture. Me Bible pade api therefore if any man be in Christ, he is a new creation. Yam pamana dene Christus wahanse thula siti nam ohu alut mavilla. He is a new creature. Ohu alut mavilla. He is not going to be. Ohu alut mavilla kyan wenna yanawa neve. He is not going to be if he prays a lot. Wadien yaaknya karot e de sidu wenawa neve. If you have received Jesus into your life. Jesus wahanseva obage jeevithayata laba athnam. You are not the person that was. ඔබ ඒ අතීතයේ සිටපු කෙනා නෙවෙයි. You are not ordinary anymore. සාමාන්‍ය නැහැ ඔබ තව දුරට. You are a brand new person. ඔබ අලුත්ම අලුත් කෙනෙක්. You are a very special person. ඉතා විශේෂ කෙනෙක්. You are born of God. දෙවියන් වහන්සේගෙන් උපත ලත් කෙනෙක්. And it says all things are become new. සියල්ල අලුත් වී තිබේ කියලා. Hallelujah. Hallelujah. You have to see that all the things that you suffered, you struggled, they are gone. Hallelujah. ඔබ දකින්න අවශ්‍යයි ඒ සියලුම පරණ දේ නැත්නම් අතීතයේ ජීවිතය පහවි ගිහිල්ලා ඉවරයි. And behold, all things have become new. බලව සියල්ල අලුත් වී තිබේ. Hallelujah. This is wonderful. මේ ඊටමත් අනර්ගයි. Hallelujah. So there are different classes. විවිධ මට්ටම් තිබෙනවා. There are different classes in the spirit. ආත්මික තලයේ විවිධව මට්ටම් තිබෙනවා. There are different churches. විවිධව සභාවන් තිබෙනවා. There are different meetings. විවිධව රැස්වීම් තිබෙනවා. Not every church is the same. හැම සභාවක්ම ඒ ආකාරයෙන් නැහැ. Not every meeting is same. හැම රැස්වීමක්ම එක වගේ නැහැ. Hallelujah. Hallelujah. There are meetings that speak things that you can pick up and grow and be excellent. Yam raswim walta api giyahama ehi uganwana de karana kota gena api e wacchane alla gatta nam e tulin apata vardhane wenna hakiyawa thibena. For example, the apostle Paul is speaking in 1 Corinthians chapter 2. 1 Korinthi devana parichchede Paul tuma katha karana. He say, my speech and my preaching was not with enticing words of man's wisdom, but in the demonstration of the spirit and power. මාගේ කතාවත් මාගේ දේශනා කිරීමත් ප්‍රඥාවේ සිත් පොළඹවන්නා වූ වචන වලින් නොව ආත්මයන්න් වහන්සේගේද බලෙන්ද ප්‍රකාශ කිරීමෙන් විය. You know, this is the ministry of the Holy Ghost. මේ ශ්‍රාත්මයන්න් වහන්සේගේ සේවයයි. The apostles say, I'm not just speaking some nice words. පාවුල් තුමා කියනවා මම නිකන් ලස්සන වචන කිහිපයක් කතා කරනවා නෙවෙයි. I'm not speaking some words to entertain you. ඔබව සතුටු කරන්න ඔබවට විනෝද කාලයක් දෙන්න මම වචන කියනවා නෙවෙයි. It is not man's wisdom that I'm bringing. මිනිස්යාගේ ප්‍රඥාව නෙවෙයි මම ඔබ වෙතට ගෙනෙන්නේ. The words that I'm bringing you has a demonstration of God's power. දෙවියන් වහන්සේගේ බලය ප්‍රකාශ වෙනවා මම ගෙනෙන දේව වචනය අනුව. Even this morning as we finish this meeting, God's power will be demonstrated. Amen. අද රැස්වීම අවසානයේ ඔබ දකිවි දෙවියන් වහන්සේගේ බලය මේ ස්ථානයේ ප්‍රකාශ වෙන ආකාරය. But look at the next verse. ඊළඟ පදයේ දැස බලමු. It says that your faith should not stand in the wisdom of men, but in the power of God. Hallelujah. Ese une nubalage adahilla deviyan wahansege balen misa manushyage pragnyaven nopihinna. You know, God doesn't want us to just hear some human wisdom. Deviyan wahansege kematta neve api manushya pragnyawa asima. He wants us to know the power of God. Deviyan wahansege balaya danaganimai deviyan wahansege kematta. So that we will stand not in human thinking or human wisdom, but in the power of God. Manushya sitima natha manushya pragnyawa tule sitaganne nathuwa api deviyan wahansege kematta balaya tule sitaganna pinisa. Go to the next verse. Ilanga padaya lesa balamu. He said, howbeit, however, we speak wisdom among them that are perfect, telios. Ese vi namuth sampurna තැනැත්තන් අතරෙහි අපි ප්‍රඥාව කතා කරමු. Hallelujah. You know, there's a language that is spoken to the telios. Telios ayata katha karana yam bhashawak tibena. Hallelujah. We talk wisdom to them. Api ounta pragnyawa katha karanawa. You know, this morning I'm talking wisdom. Hallelujah. Me udesana obata mama katha karanne pragnyawai. Hallelujah. Because there are many of you know who are able to take this word. Oba bohoa aya me sthane innowa me wacchane obata laba ganna hakiyawa tibenawa. I'm speaking the wisdom of God. Deviyan wahansege pragnyawai mama katha karanne. Hallelujah. Hallelujah. But the apostle speaks about another kind of language. Namuth apostolawara metena katha karana thawat aakare bhashawak gana. In 1 Corinthians chapter 3. 1 Corinthians 3 wana parichayade. This is speaking to the nephews. Me nephews ganeta aithi aya ganai metena katha karanne. 1 Corinthians chapter 3 verse 1. 1 Corinthians 3 wana parichayade palawana padaya. My brethren could not speak unto you as unto spiritual, but as unto carnal, even unto babes. That word is nephews in Christ. Sahodareni ආත්මිකයන්ට මෙන් නුඹලාට කතා කරන්නට නොහැකිව මාංශිකයන්ට ක්‍රිස්තුස් වහන්සේ තුල බිලින්දන්ටත් මෙන් කතා කළමි. මෙතන කියන්නේ nephews අය ගැනයි බිලින්දන්. So the apostle Paul, he was a great teacher. පෞතුමා අපොස්තලවරයා ඉතාමත් අනර්ග ගුරුවරයෙක්. But here the apostle Paul is saying, I could not speak to you as spiritual. ආත්මිකයයි ඔබට මට කතා කරන්න බෑ කියලා මේ ස්ථානයේ කියනවා. But as unto carnal. නමුත් මානසිකයයි ඔවුන්ට ආමන්ත්‍රණය කරනවා. Because they were spiritual babes in the church in Corinth. මන්දේ කොරින්ති සභාවේ ආත්මික බිලින්දන් සිටපු නිසා. In spite of Paul being the preacher in that church. පාවුල් තුමා දේශකයා වුණත් ඒ සභාවේ. So notice here, you know, who is the nephews? How the nephews ganeta aithi kiyala kiyanne? Who is not spiritual? He has not come to the level of spirituality. Aathmika novana kenek. He is still carnal. He is still led by his five senses. Tavat tamat ohu maansikai ohuge pancha indriya karana kota gena tamai jeevath wanne. Next verse. Ilanga pade. I have fed you with milk and not with meat. For here though you were not able to bear it. Neither yet now are you able to. Mama nubala daddy kamen nova kiren poshanaya kalemi ese kale nubala ewa darannata beriva siti nisaya ese danut beriya. Now there is a problem here in this church. Prashnayak tibena me sabave. Not this church, in the church in Corinth. Ape sabave neme Corinthi sabave. The apostle is now wanting to feed these babies strong meat because they have grown in years. Apostle tumage kamatta gana aahara mas deela me ayawa poshane kirimai manda unable to do. He was unable because they couldn't bear it. Manda avurudu gananawak oun sabave hitiya namuth ohuta beri unaye gana aahara denna manda oun bilindan nisa thawama. It says now neither yet now are you able. That means there has been some time that has elapsed. Ese danut beriya kiyala me sane kene e kiyanne un lam yam kalayak e sabave sitiyaya. Verse 3. Thungeni pade. For ye are yet carnal, where there is among you envying and strife and divisions, are ye not carnal and walk as men? මක් නිසාද නුඹලා තවම මානසිකය නුඹලා අතරෙහි ඊර්ෂ්‍යාවද විවාදයද ඇතිබැවින් නුඹලා මානසිකව මනුෂ්‍ය ප්‍රකාරයෙන් හැසිරෙනවා නොවේද? This going back once again. Yes, last week Pastor Kriya Liz said milk, what is milk? Basic food, you know, basic spiritual knowledge, like God loves you, God is not going to leave you, he will never leave you, you know, he cares for you. ගිය සතියේ පාසල් ලිස් අපට ඉගැන්නුවා කිරි කියන එකේ අර්ථය කුමක්ද කියලා. අපි දන්නවා දේව වචනයේ සමහර ඉගැන්වීම් දෙවියන් වහන්සේ මට ආදරෙයි, උන්වහන්සේ මාව කවදාකවත් අත් නොහැරන දෙවියන් වහන්සේ, මෙවැනි ඒ කිරි ආහාර. But here is what has happened to this church now. මොකක්ද වෙලා තියෙන්නේ මේ සභාවට? Because they have not grown. ඔවුන් පරිණත වෙලා නැති නිසා. Because they are remain nephews. මන්දෝ nephews මට්ටමේම සිටින නිසා. The condition of the church is now being affected. ඒ සභාවේ තත්ත්වය නැත්තම් මට්ටමට ඒක බලපාලා තිබෙනවා. There is envy, there is strife and there is divisions. එතන තිබෙනවා ඔවුන්ගේ අතරේ ඊර්ෂ්‍යාව, විවාදය, ඒ වගේම බෙදීම්. You know, you know, when people do not grow in the word of God, manushya deva vachane tule vardane wenna eti kota, these are the main three things that start to happen in a church. Sabhavak tule me karana tuna visheshayenma sidu wenawa. People begin to begin to be jealous with others. Ekine ekena kerahi irsha karanawa. When you see, you know, the other people been blessed, ekken yam aya aashirwada labana kota, you feel jealous, you know, why is he blessed, why am I not blessed? Ai are aashirwada labanne mama aashirwada labala na kiyala irshya karanawa. You know, sometimes in our homes it happens. If you have two or three children, lamai de thun denek innakota ape nives walath ede wenna puluwa. You know, the children feel, they feel that daddy or mommy is giving favoritism to one of the children. Amma taatha එක ළමයකට විතරක් වැඩි වර ප්‍රසාද දෙනවා කියලා අනිත් ළමයි හිතන්න පුළුවන්. And he says strife. එතන කියනවා එකිනෙකේ අතරේ වාද විවාද ભેදය ඇති කිරීම. They begin small quarrels everywhere. එකිනෙකේ අතර පොඩි වාද විවාද සිද්ධ වෙනවා. And then even divisions. බෙදීම. You know, when children are small, ළමයි කුඩා කාලේ, you know, they tend to fight a lot, isn't it? Oh, nitharama randu wenawa ne. I don't know about your children, you know, our children Josiah and Jemima, sometimes when you sit at the table, they'll be complaining about one another. Ekine ekena gana ape gedara waadi unahama lamai denna poddak randu wenawa. And for very little things, podi dewal walta. And when you look at those things, it is that they want some attention, they want some prominence. ඔවුන්ගේ ඒ අපි ඒ රණ්ඩු වෙන කාරණා දැස බැලුවොත් ඇයි එහෙම කරන්නේ? ඒගොල්ලන්ට පොඩ්ඩක් අවධානය අවශ්‍ය වුණාම තමයි එහෙම හැසිරෙන්නේ. It is same with the nephews in the spirit. ආත්මික තලයේ nephews මට්ටමේ ඉන්න අයත් ඒ වගේ තමයි හැසිරෙන්නේ. Hallelujah. So divisions, even divisions can start in a church. බෙදීම පවා ඇති වෙන්න පුළුවන් සභාවක. You know, I heard you know, a church not in Sri Lanka, another church, I met a believer. මට මම ඇදහිලිවන්තෙක් හම්බුණා ලංකාවේ නෙවෙයි පිටරටක. So it's nothing to do with our church or any church in Sri Lanka. සභාවන් this person was telling how, you know, something happened, the pastor appointed somebody to be a worship leader or something, and then the people in the church did not like it, and so much happened and some people stopped coming to church. ඔහු කියපු දෙයක් තමයි සභාපාලකතුමා යම් කෙනෙක්ව නමස්කාරය මෙහෙවන්නපත් කරා. එවිට ඒ නිසා බොහෝ අය කරදර වෙලා ගොඩක් අය සභාවෙන් අයින් වෙලා ගියා කියලා කිව්වා. That is nephews. ඒ කියන්නේ nephews මට්ටමේ ඉන්නේ මේ අය. You know, when you are nephews, you cannot make the right judgment about things. නිවැරදි විනිශ්චය කරන්න බෑ nephews මට්ටමේ ඉන්නකොට. You begin to judge other people, you begin to judge the leaders. නායකයන් විනිශ්චය කරනවා, අන් මනුෂ්‍යව විනිශ්චය කරනවා. But your judgment is totally wrong. ඔබේ විනිශ්චය සම්පූර්ණයෙන්ම වැරදි. And you will suffer for it greatly. එමණිසා ඔබ දුක් විඳිනවා. Hallelujah. And you know, when you are nephews, you get annoyed for the little thing. ඒ වගේම ඔබ nephews මට්ටමේ ඉන්නකොට පොඩි දෙයකට තරහ යනවා. You know, children say, my brother is annoying me. ළමයි කියන දෙයක් තමයි මේ අයියා මට වද දෙනවනේ කියලා. They get agitated for the small thing. පොඩි දෙයකට කරදර වෙනවා තරහ යනවා. And they speak words and they gossip, they get involved with things that are not necessary for them. ඍණවාදී වචන කතා කරනවා, ඒ වගේම ඕපාදූප කතා කරනවා, අනවශ්‍ය කතාවක් නැති වෙනවා. You know, sometimes in our family, when Pastor Lisa and I may have a discussion, සමහර වෙලාවට Pastor Lisa මාත් කතා කරනකොට, we make sure the children are not around if the discussion is something sensitive. සංවේදී කතා බහක් නම් අපි වග බලා ගන්නවා දරුවන් අපි આવට නැහැ කියලා. Because you know, sometimes we notice we are talking and they are asking, you know, daddy, why is this? And we have to tell them, it's none of your business. අපි කතා කරනකොට සමහර වෙලාවට ඒගොල්ලෝ අහනවා, ඇයි තාත්තේ, ඇයි අම්මේ, මොකක්ද වෙන්නේ කියලා. එතකොට අපි ඒගොල්ලන්ට කියන්න අවශ්‍යයි, ඔබට අදාළ නැති දෙයක් මේ කියලා. When your nephews, you want to interfere in every matter, that even matters that are not related to you. ඔබ nephews මට්ටමේ ඉන්න කෙනෙක් නම් නිරන්තරයෙන්ම අන් අයගේ දේවල් වලට හොට දාන්න උත්සාහ කරනවා, ඔබට අදාළ නැති දේවල්. Hallelujah. I like that word, හොට දාන්න. Hallelujah. You know, another character of the nephews is they get easily offended. ඒ වගේම තවත් මේ nephews මට්ටමේ අය ඉතා ලෙහෙසියෙන්ම ඔවුන් කරදර වෙනවා, බාධා වෙනවා. You know, this morning I should be telling much stories about my children, but they are lovely. Jemima was coming down and Pastor Lisa was already down working. Jemima adu dasana mage du pallahata enakota uda tattu indala Pastor Lisa weda karamin. Straightly she said, "Mommy, why didn't you tell that you are coming?" කියපු දෙයක් තමයි ඇයි අම්මේ මට කියලා ආවේ නැත්තේ ඔබ she felt that you know she got offended that her mother did not tell her and come because she wanted to also help mommy in lot of things that they were doing this morning ඇයගේ කැමැත්ත උනේ ඔවුන් උදෑසන කරපු ඒ වැඩවල අම්මට උදව් කරන්න ඇයට ඇය බාධා වුණා නැත්නම් දුක හිතුණා ඇයි මට නොකිය පල්ලෙහාට ආවේ කියලා and sometimes it happens in the church සභාවෙත් ඒ දේ වෙනවා සමහර වෙලාවට you know you find Oh, the pastor didn't say good morning to me today. Pastor mata ada good morning kiwe ne. He looked at me and he turned and went. Mage diha balala tani patta harila giyane. He didn't give me a wave to me. Mata ata wenuet nehani. And you know sometimes that happens because the pastor is now thinking about the word of God. Pastor sabha palaka tuma dev wachane gana menih karamin pahu karagena yanawa. Oh, he's thinking about this message that has come. නැත්නම් ඔහුගේ ෆෝන් එකට ආපු පණිවිඩය ගැන ඔහු හිතමින් ඉන්නවා. You know, he is trying to you know concentrate on the things of God. දෙවියන් වහන්සේගේ කාරණා උදෙසා සභාපාලකතුමා මුළු අවධානය යොමු කරලා ඉන්නේ. Oh, simply he has not seen you. නැත්නම් ඔබ දැක්කේ නැති වෙන්න පුළුවන්. It's not because he ignored you or he doesn't love you. ඔබට ප්‍රේම නොකරන නිසාවත් ඔබව නොසලකා හැරියවත් බලන් නැතුව හිටියවත් නෙවෙයි. Hallelujah. So when you're in abuse you get offended and you cannot keep your offense for yourself you have to tell it to somebody else also ඔබ නෙපියුස් මට්ටමේ ඉන්නවනම් කුඩා දෙයකටත් ඔබ බාධා වෙනවා ඒ මාදිවට ඔබ මේ දේ තියාගන්න යන්න අයටත් කියා කියා යනවා අනේ මගේ සිත රිදුනා they say I got hurt oh you know why did pastor do like that ඇයි පාස්ටර් මට මෙහෙම කරේ කියලා කියනවා he's a man of god ඔහු දෙවියන් වහන්සේගේ මිනිසෙක් නේද But I don't see any love in him. Kisi premayak neha wage. You have made the wrong judgment. Varadi vinishayak oba karala thibena. The pastor loves everybody. Pastor hama kenatama adare. You know God loves you more than anybody else. Deviyan wahanse obata vena kisi kenekuta wada adare. Hallelujah. The Bible says the devil is the accuser of the brethren. Bible e kiyenawa yakshaya sahodara sahodariyanwa චෝදනා එල්ල කරනවා කියලා නැත්නම් වරද තබනවා කියලා. He likes to make some fault with somebody else. කාගේ හරි පිට වරද තබන්න හරි දක්ෂයි. And when you are made fault then you get offended. ඔබට වරද තැබුවාම ඊට පස්සේ ඔබ බාධා වෙනවා. Hallelujah. The next about nephews is that they have many demands. Hallelujah. බොහෝ ඉල්ලීම් කරනවා nephews මට්ටමේ අය. Let's go to verse 4. හතරවෙනි පදයේ දෙස බලමු. He says for why one said I am of Paul and another said I am of Apollos ye are not carnal maknisada ekkenek mama paul geya wenakenek mama apollos gey kiyana kala next verse numbala manse neweda next verse who then is paul and who is apollos but ministers by whom ye have believed even as the lord gave to every man ඉදින් අපොලොස් කවුද පාවුල් කවුද ස්වාමින් වහන්සේ කෙනෙක් කෙනාට දුන් ලෙස නුඹලා ඇදහිීමට පැමිණුව සේවකයෝය. You know sometimes we can think you know oh I belong to this cell. සමහර අය හිතන්න පුළුවන් මම ආйти මේ සෛලයට. So I belong to this leader. ඒක නිසා මම ආйти මේ නායකයාට විතරයි. I am of Pastor Gamini. මම පාස්ටර් ගාමිනීට විතරයි ආйти. I am of Pastor so and so. නැත්නම් මම අනිත් එක්කෙනාට ආйти පාස්ටර්. So each one is making their own group now. එක එක්කෙනා එක එක් කණ්ඩායම් හදාගෙන and what happens කුමක්ද වෙන්නේ there have become some problems ඔන්න ප්‍රශ්න ඒ කණ්ඩායම් and the Bible says that who is Apollos who is Paul they are the ones God has given to us to bless us දෙවියන් වහන්සේ තමයි මේ සේවකයෝ දීලා තිබෙන්නේ අපිට ආශිර්වාද කරන පිණිස verse 8 can we go to verse 8 jump to verse 8 අටවන පදයේ දෙස බලමු now he that planted and he that watereth are one hallelujah හිටවන තැනැත්තේත් වතුර වත් කරන තැනැත්තේත් එකයි. Hallelujah. The one who is preaching, the one who is worship leading, one who is a cell leader, one who is cleaning the church, they are all one. Hallelujah. දේශනා කරන්න වෙන්න පුළුවන්, නමස්කාරය මෙහෙ වෙන්න පුළුවන්, සෛල නායකයා වෙන්න පුළුවන්, සභාව පවිත්‍ර කරන්න වෙන්න පුළුවන් සියල්ල එක්කෙනෙක්. The new covenant church we are one. Hallelujah. නවගිරිසම් ජීවන මැදස්ථානයේ අපි එක්කෙනෙක්. Hallelujah. Everyone our leadership team is one. Hallelujah. අපේ නායක කණ්ඩායම එක්කෙනෙක්. අපි one because we have been united by the Holy Spirit. සුදාත්මයන්න් වහන්සේ කරණ කොටගෙන අපි එක් කර ඇති නිසා. We are here to serve the people. We are here to serve the Lord. අපි මේ ස්ථානයේ ඉන්නේ දෙවියන් වහන්සේටත් සෙනගටත් සේවය කරන පිණිසයි. Hallelujah. Hallelujah. The nephews has another problem. The nephews is not disciplined. ඒ වගේම nephews මට්ටමේ ඉන්න අය කිසිම විනයක් නැතුව හැසිරෙනවා. They have not been trained to do the things in order. සලස්මක් ඇතිව යම් දේවල් කරන්න ඕන් පුහුණුව ලැබලා නැහැ. You see your children, we go to their bedrooms, they are not kept very clean. දරුවන්ගේ කාමරවලට ගියහම අපි දකිනවා සමහර වෙලාවට පවිත්‍රතාවය අඩුයි. But as they grow up, even after they grow up, if they are not done, they are not doing the disciplines of life, then something is wrong. ඕන් වර්ධනේ වුණාට පස්සෙත් ඕන් යම් දේවල් ඒ ආකාරයට සලස්මක් ඇතිව කරන්නේ නැත්තම් ඒ කියන්නේ යම් ප්‍රශ්නයක්. You know, as you grow in the church, සභාවේ ඔබ වර්ධනය වෙනකොට you grow into responsibility. වගකීම් දරනවා අපි. You grow into maturing, you grow into doing something for other. You're not waiting for somebody, everybody to do things for you. හැමෝම ඔබට යම් දේවල් කරනකන් ඉන්නේ නැතුව ඔබ අන් අය උදෙසා යම් යම් දේවල් කරන්න ආරම්භ කරනවා. Hallelujah. You know, when somebody's nephews, when somebody's a little child, they are very lazy, they can be lazy. කුඩා දරුවන්ව ඉන්නකොට නැත්නම් නෙපියුස් මට්ටමේ ඉන්නකොට ඉත කම්මැලි වෙන්න පුළුවන්. They get easily bored. කම්මැලි හිතෙනවා නිරතුරුව. They cannot sit in one place and listen to the word of God. එක තැනක වාඩි වෙලා දේව වචනේ අසන්නට බෑ. Hallelujah. But you have to sit down. You have to learn to train yourself to receive the word of God. ඔබ පුහුණුව ලබන්න අවශ්‍යමයි එක ස්ථානයක ඉඳලා දේව වචනේ දිගින් දිගටම අසන්නට. Hallelujah. Hallelujah. See, as the church grows, as the people in the church grow, we can see the level of the church growing. සභාවේ සෙනග වර්ධනය වෙනකොට අපි දකිනවා දෙවියන් වහන්සේගේ සභාවේ මට්ටම වෙනස් ඉහළට යන හැටි. And I told you there are different churches. මම කිව්වා විවිධාකාරයේ සභාවන් තිබෙනවා. You know, some churches they only tell the people how God loves them. සමහර සභාවන් වල කියන්නේ දෙවියන් වහන්සේ සෙනගට ප්‍රේම කරන ආකාරය ගැන පමණයි. We need churches like that. එවැනි සභාවන් අපට අත්‍යවශ්‍යයි අනර්ගයි. There are some churches where there are healings and miracles. සමහර සභාවන් තිබෙනවා හාස්කම් පමණක් සිදු වෙන සභාවන්. There's no teaching. You know, it doesn't bring knowledge to the people. දැනුම ඉගැන්වීම ගෙනෙන්නේ නැහැ සෙනගු දෙසා. So what happens? The people are nephews. කුමක්ද වෙන්නේ සෙනගට? Nephews මට්ටමේ වුන් රැඳෙනවා. You know, sometimes the pastors are also nephews. සභා පාලකවරුන් nephews මට්ටමේ සිටිනවා. I remember the first time Pastor Andrew came to Sri Lanka. Pastor Andrew ලංකාවට ආපු පළවෙනි වතාවේ. He called me to a side. මාව පැත්තකට අඳගහලා කිව්වා. He said, Pastor, I can't believe. මට විශ්වාස කරන්න බැහැ කියලා කිව්වා. Most of the pastors I met are nephews. මට මුණ ගැසුණු බොහෝ සභා පාලකවරුන් nephews කියලා මට කිව්වා. I was shocked as well. මම පුදුම වුණා. You know what happens sometimes, you know, pastors, they become pastors not because God has called them. සභා පාලකවරුන් වෙනවා දෙවියන් වහන්සේ කැඳවල නැතුව. The Bible says some were called, others just went. බයිබලයේ කියන සමහර අයව කැඳවනු ලැබුවා අන් අය නිකන් ගියා කියලා. They just went because they thought God called, but God hasn't called. ඔවුන් හිතුවා දෙවියන් වහන්සේ ඔවුන්ට කැඳුවා කියලා, නමුත් ඇත්ත වශයෙන්ම කැඳෙව්වේ නැහැ. And the church is full of nephews. Nephews මට්ටමේ අය බොහෝ ඉන්නවා. Hallelujah. Hallelujah. And the pastors get so frustrated after some time. කලකිරෙනවා සභා පාලකවරුන් කාර්යයට පස්සේ. Praise God. We have a church that is growing every day because you are receiving the word of God. ඔබගේ වචනය ලැබෙන නිසා අපගේ සභාව නිරන්තරයෙන්ම වර්ධනය වෙනවා. Next week we are going to continue on this subject. මේ තේමාව යටතේ දිගින් දිගටම කරනවා ඊළඟ සතියේ. Hallelujah. Shall we all rise to our feet? අපි සියලු දෙනාම නැගී සිටිමු. Praise the Lord. ප්‍රශංසා වේවා. Praise God. ප්‍රශංසා වේවා. You know, this morning God wants each one of us to understand how important it is to grow. දෙවියන් වහන්සේගේ කැමැත්ත මේ උදෑසන අපි සියලු දෙනා තේරුම් ගැනීමයි වර්ධනය වීමේ වැදගත්කම. In this church මේ සභාවේ we are catering to every group. හැම මට්ටමේ එක්කෙනාටම අපි දෙනවා දේව වචනය. You know, if you are a new Christian, ඔබ අලුත් කිතුණුවෙක් නම්, you know, drinking the milk of the word, දේව වචනය නැමැති කිරි බීම, you know, we have every week a teaching for such people upstairs. අලුත්යට හැම සතියකම ඉගැන්වීමක් තිබෙනවා විශේෂ. And not only that, even the word that comes from the pulpit, main pulpit, there is something for you to receive. දේශනා කුඩුවෙන් පැමිණෙන දේව වචනය තුලනුත් ඔබට යම් දෙයක් ලබන්නට පුළුවන්. And then next we want to teach you to grow. ඉන අනතුරුව ඔබට අපි වර්ධනය වෙන්න උගන්වනවා. That's why the cell is so important. ඒක තමයි සෛලය ඊටාම වැදගත් වන්නේ. In the cell you are trained to grow up. පුහුණුව ලැබෙනවා වර්ධනය වීම උදෙසා සෛලය. You don't think you're too busy that you cannot come to a cell. ඔබ හිතන්න එපා ඔබ කාර්ය බහුල වැඩි සෛලයකට එන්න බෑ කියලා. You know, make provision, make priority to come for a cell, because in the cell you have an opportunity to grow. ඔබ වැදගත් ස්ථානයක් දෙන්න, වැදගත් කමක් දෙන්න, කාලය වෙන් කරන්න සතිමැද සෛල රැස්වීමකට සහභාගී වෙන්න, මන්ද සෛලය තුල ඔබට අවස්ථාව තිබෙනවා වර්ධනය වෙන්නට. The rhapsody of reality that every morning you can hear, you can receive and grow. The word that comes from Pastor Chris is a tremendous tool for growth. අපි යථාර්ථයේ රිද්මේ පොත දිනපතා කියවීම තුලින් අපට වර්ධනය වෙන්න පුළුවන්. You can read the Bible in a year. ඒ වගේම බයිබලය අවුරුද්දක් තුලින් අපට කියවන්න අවස්ථාව තිබෙනවා. You know I remember when I was born again. මම නැවත උත්පාදනය වුණ විට I sat down one day. එක දවසක් මම වාඩි වුණා. I start to read the Bible. දේ වචනය කියවන්න ආරම්භ කළා. From the book of Genesis. උත්පත්ති පොතේ ඉඳලා. I kept reading. I think within 1 week I read the whole Bible. සතියක් ඇතුළත මුළු බයිබලයම මම කියෙව්වා. I was so hungry, you know, like a little baby that is hungry for milk. Kuda bilindek e kirivalta pipasithai wage mama de wachaneta mahat lesa pipasitha kupu ginne. I couldn't remember what it said, but I just read. Mata mataka nathi unath monawada wachane thibune kiyala mama digin digatama kiyawagena giya. You know, take the Bible. If you're a new Christian, I recommend that you have your Bible and start reading it. Oba alut kitunuwek nam mama obata kiyenawa oba බයිබලයක් රැගෙන ය කියවන්න පටන් ගන්න. Hallelujah. Hallelujah. And get hold of a leader and say, I want to learn from you. ඔබ නායකයෙක් ගාවට ගිහිල්ලා ඔබට කියන්න පුළුවන්, මම කැමතියි ඔබගෙන් ඉගෙන ගන්න. Hallelujah. Hallelujah. And you'll find your life moving in victory. Hallelujah. ඔබට පෙනේවි ඔබගේ ජීවිතයේ ජයෙන් ජයට ඉදිරියට යන හැටි. Your success and your victories will continue. ඔබගේ සාර්ථකත්වයේ ජයග්‍රහණයන් දිගටම සිදු වේවි. Shall we lift our hands to heaven? අපි ස්වර්ගයේ වෙතට අපගේ දැක්කෝ. Hallelujah. Hallelujah. Hallelujah.